නියුජ කතානායකතුමනි ඒකටමයි පසුගිය සත කීපය තුල අපි මේ පාර්ලිමේන්තුවේ කියා සිටියේ කතානායකතුමත් කිව්වා විපක්ෂයට බැරි නම් විපක්ෂ නායකයේ තෝරගන්න මේක විසුරුවන්න කියලා විපක්ෂය මතභේදයක් තියෙනවා අන්න කුමාර මැතිතුමා එකක් කියනවා සභා නායකතුමා ඔබතුමාලා එකතු වෙලා මේ පාර්ලිමේන්තුව කරුණා කළා කණිනම විසඳා විපක්ෂ නායකතුමා ගරු අග්‍රමාත්‍යතුමා මේක වාර්තාවක් තියෙන පාර්ලිමේන්තුවක් අගමැතිතුමාටත් විපක්ෂ නායකතුමාටත් දෙන්නටම විරුද්ධව විශ්වාස භංග යෝජනා තියෙනවා දෙකම ගෙනල්ලා තියෙන විරුද්ධ පක්ෂේ